අපි පහුගිය දවස්වල ඉලගනන් කැඳෙව්වා වීඅලයි මණ්ඩලයේ පළවෙනි වතාවට තමයි වීඅලයි මණ්ඩලයේ විසින් ටෙන්ඩර් කැඳවලා රෝග නිකුත් කිරීමට කටයුතු කරගෙන ගියා. අපි දැක්කා පහුගිය දවස්වල ටෙන්ඩර් පටිපාටි අනුව අපි ක්‍රියාත්මක කරා ගියාම සමහර ව්‍යාපාරිකයන් කීප දෙනෙක් ටෙන්ඩර් පටිපාටි අනුව ක්‍රියා කරනකොට ටෙන්ඩර් නිලට ගන්නවයි කියලා පොරොන්දු වෙලා පසික කඩාකප්පල් කරන්න ලෑස්ති කරලා තියෙනවා. දැනටමත් මුදල් අමාත්‍යාංශයත් එක්ක කතා කරලා අපි ඊයේ තීන්දුවක් ගත්තා විදේශීය සමාගමක් වී මිලදී ගැනීමට.